ඇයට මාතම කෝණයෙන්ද පැමිණීම ගැන මම ඒගොල්ලන්ට සූතන්ත වෙනවා. ස්තුතියි. ඊළඟ ගීතේ මම මාතලේ ඉපදුණු කොල්ලෙක්. මාතලේ ඉඳලා තැතක දහයක් විතර එහා පැත්තේ මහා ගොඩේ පිටිසර පළාතක ඉපදුණු කොල්ලෙක් මම. අද චමුණාංශලත් එක්ක මේ වේදිකාවේ ඉන්නවා. ඒක මගේ සිහිනයක් සැබෑවීමක් කියලා මම හිතන්නේ. මේ ගීතය මං අර ගොඩේ ඉස්කෝලේ ගිය හැටි, අර පිටිසර ඉස්කෝලේ, අර දන්නවනේ තාප්පේ බාගෙට ගහලා තියෙන ඉස්කෝලේ, හරි, ඒ ඉස්කෝලේ මම 3 පන්ති 2 පන්ති ඉගෙන ගත්ත හැටි තමයි මේ සින්දුවේ තියෙන්නේ. මේ ගීතෙන් කියන්නේ, සඳක් බැස ගියා අවර ගීරේ ඉරක් උදා කරලා කියලා. බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා, මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමිසි කරලා, දෙලුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ, මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ. විවේකයක් ලද විටදී අපි දුව පැන ඇවිදිනවා, ගණන් තමයි මගේ සිතට වදි නිතරම වරදිනවා, ගමේ පාසලේ වැඩක අපි පෙරමුණගෙන යනවා, තවත් වරක් මට පාසල් යන්නට ලැබුණොත් මම යනවා. නැති අහස වගේ කිලිලුල් දිවිය මගේ, මලක් පිපී සුවඳින් පිරුනාසේ මුහුණේ සිනහරැඳී, දුකක් සිතේ දැනුනේ නෑ මාට අද මට දැනෙනු වගේ, තවත් වරක් මට පාසල් යන්නට ඇත්නම් හරිම අගේ. දිලුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ, මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ, මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ. පොඩි කාලේ being back at home with you all. මම කියන සින්දු වලින් ඕගොල්ලෝ යම්කිසි සන්තෝෂයක්, සතුටක්, ප්‍රීතියක්, වින්දනයක් ලබනවා නම් ඒක තමයි මම ලබන ලොකුම වින්දනේ. ඒක නෑ කියලා වැඩක් නෑ. ඕගොල්ලෝ යම්කිසි සන්තෝෂයක් ලබනවා නම් ක්ලැරන්ස් මේ සින්දුව කිව්වා, ක්ලැරන්ස් මේ සින්දුව කිව්වා, ක්ලැරන්ස් මේ සින්දුව කිව්වා, මම ආ සින්දුව මේකයි කියලා ඕගොල්ලෝ හිතනවා නම්, ඕගොල්ලෝ ඒකෙන් සන්තෝෂයක් ලැබනවා නම් මම ලබන ලොකුම සන්තෝෂේ මුදල්වත් ඇඳුම් පැළඳුම්වත් තෑගි බෝවත් නෙවෙයි, ඕගොල්ලන්ගේ සන්තෝෂය තමයි මගේ සන්තෝෂය. ඒක මම කියන්නේ සාමාන්‍යයෙන් අපි දූර්ලලා කියනවා අම්මපා කියලා ලංකාවේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මම කියන්නේ මගේ අම්මපල්ලා. ඊට වැඩි ඉහළ කෙනෙක් මේ ලෝකේ නැහැ. අම්මට වැඩි ලොකු කෙනෙක් මේ ලෝකේ නැහැ නේ.